සතර සතිපට්ඨානේ චිත්තාන පස්සනාවක් නමයි මේ සිත විවේක කරනවා කියන කාරණය. මේ කය විවේක කරනවා කියන්නේ අපේ කයට තියෙන කාර්ය බහුලතාවය අඩු කරාම, එක්තැන් වුණාම, සංසුන් වුණාම ඒ කය විවේකයටපත් වෙනවා. නමුත් මේ සිත කියන ධර්මතාවය ඒ කියන විදිහට විවේක කරන්න බෑ. හේතුව සිත අපේ පාලනේ යටතේ නෙමෙයි තියෙන්නේ. එහෙනම් කාගේ පාලනේ යටතේද? සිත සිතගේ පාලනේ යටතේ තියෙන්නේ. ඒ නිසා සිතම සිතේ සීයෙන් සිත හඳුනගෙන සිතම සිත මැඩපවත්ව ගත්තේ නැත්නම් මේ ලෝකේ කාටවත් සිත මෙල්ල කරන්න බෑ. ඒකං චරන් දූරංගමං අසරීරං ගුවාසයන් කියන එක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. සිත එක සැනේකට ඕන තරම් දුරක් ගමන් කරනවා. ඒක පාලනය කරන්න බෑ අපට. එතකොට මේ සිත විවේක කරනවා කියන කාරණය කොයි විදියටද කරන්නේ කියලා බැලුවාම අපට පුළුවන්ලු මේ සතරමා භූතයාගේ ක්‍රමවේද හතරකට සාපේක්ෂව හතර ආකාරට විවේක කරන්න. පළවෙනි ආකාරය තමයි ගොඩාක් කාර්ය බහුල වෙලා කලබල වෙලා ඉන්න කෙනෙකුට අපි කියනවා පොඩ්ඩක් වාඩි වෙලා මේ පිටුව පොඩ්ඩක් කියවලා මට විස්තරයක් කියන්නකෝ. දැන් එයාට දුවදුව කියවන්න පුළුවන්ද? බෑ. එයා වාඩි වෙලා එක කියවනවා. එක තේරුම් ගන්න බෑ. නැවත කියවනවා. ඊපස්සේ එයා කල්පනා කරනවා. එහෙම වෙන්න බෑ. ආයි කියවනවා. දැන් එයාගේ කලබලකාරීත්වයේ දුවන එක ඒ අතපය වෙවුලන එක මොකවත්ම නැහැ. මොකද උනේ? මේකත් වැඩක් තමයි. අරකත් වැඩක්. හැබැයි වැඩක හිඳලා තව වැඩකට වෙනස් වෙනකොට ඒ වැඩේට සාපේක්ෂව ඒ කය සංවර වෙනවා. දැන් චිත්තානුපස්සනාවට සාපේක්ෂව සිත විවේක කරන ක්‍රමවේදය තුළ පළවෙනි හදියර තමයි දැන් ගොඩාක් කාර්ය බහුල සිතක්. අපි කිමුකෝ ව්‍යාකූල සිතක්. කිසිම සංවර භාවයක් නැහැ. අසංවර සිතක්. හැමදේම කල්පනා කරගෙන ඒ සිත විසිරි විසිරි යනකොට අපි මොකද කරන්නේ? අවිවේක වෙනකොට අර ට්‍රෙස් කියලා කියන්නේ මානසික පීඩනය. ඒ වගේ මේ තත්ත්වයක් ඇති වෙනකොට අපි ගිහිල්ලා චිත්‍රපටියක් බලනවා. මිනිස්සු ගොඩාක් කරන්නේ ඒක. චිත්‍රපටිය බලනවා. ඒකේ තියෙන මීට වඩා ව්‍යාකූල ප්‍රශ්න. ඒක තුල තියෙන මීට වඩා සංකීර්ණ ගැටලු. නමුත් සිත නිවෙනවා. අපිට තියෙන ලොකම ප්‍රශ්නේ මට තිබුණේ මේ සේනාසනය තුල කුටිය තුල මේ තිබිච්ච ටික. ගී කෙනෙකුට තියෙන්නේ ගෙදර තුල පවුල තුල තියෙන ප්‍රශ්න ටික. හැබැයි එයා ගිල චිත්‍රපටිය බලනකොට ඒක තුල ලක්ෂයක් විතර ප්‍රශ්න තියෙනවා. හැබැයි එයා නිවෙනවා. ඇත්තටම නිවෙනව නෙමෙයි. එයා මීට වඩා ප්‍රශ්න රාශියකට පැටලෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ එතන නැහැ. ඒට පොළේ යන්න ඕනේ. දරුවගේ ටියුෂන් ෆීස් ගෙවන්න තියෙන එකට රුපියල් 2000ක් ඕනේ. කිරියම්මට සනීප නැහැ. එයාව බේත් ගේන්න එක්කන් යන්න ඕනේ. ඒකට රුපියල් 2000ක් ඕනේ. නමුත් තියෙන රුපියල් 800යි. ඒකෙන් රුපියල් 100ක් දීලා චිත්‍රපටියක් බැලුවාම අරගෙන මානසික පීඩනේ අවිවේකී ව්‍යාකූල බව මොකවත්ම නැහැ. හැබැයි ඒක තුලත් ප්‍රශ්න ලස්සයක් විතර තියෙනවා. හැබැයි ප්‍රශ්න එකක්වත් මගේ නෙමෙයි. ඒ නිසා සිත නිවෙනවා. මෙතන තියෙන්නේ ප්‍රශ්න පහක් තියෙනවා. හැබැයි ප්‍රශ්න පහම මගේ. කිරියම්මගේ ප්‍රශ්නේ මගේ. දරුවගේ ප්‍රශ්නේ මගේ. ආර්ථික ප්‍රශ්න මගේ. එත පොළ දවස. එත කියලා එළවලු ගන්න ඕනේ. හැබැයි 1500ක් විතර ඕනේ. සතියකට එළවලු ගන්න. හැබැයි 1500 නෑ 800යි තියෙන්නේ. ඒතකොට මෙතන තියෙන ප්‍රශ්න හතර මගේ නිසා එයට සංසුන් වෙන්න බෑ. සිත විවේක කරන්න බෑ. හැබැයි මීට වඩා ප්‍රශ්න ලක්ෂයක් විතර තියෙන තැනකට ගියාම මේ ප්‍රශ්න එකක්වත් මගේ නෙමෙයි නිසා එයා එතන සංසුන් වෙනවා. එයා කට අරන් බලා ඉන්නවා මාර වැඩි. අර මනුස්සයා මේ කටට ඉන්න දෙන්නෙම නැහැ. අර අතිරේදියා බලන කල්පනා කරනවා. නළුවයි නිලියයි කැමැති බඳින්න. ඉතින් ඒ කට්ටියගේ පාඩුවේ බඳි මේ මනුස්සයා මැදට බලන මොකක්ද දැන් මේ කරන්නේ? මේ අතුරට නිකන් ඉන්න බැරිද දන්නේ? මේ දෘෂ්ටිය කරන්නේ කැත වැඩමනේ කියලා හිතින් බයිනවා. අද කලබල වෙන්නේ නැහැ, නිවෙනවා. එයා හරි සන්තෝෂයෙන් බලන්නේ ඒක. ඇයි? ඒව එකක් උඩ පයින්ව ඔලු පලනේ එකක්වත් එයාගේ ප්‍රශ්න නෙමෙයි. දැන් අපිට පෑදිලිව පේන දේ තමයි මේ සිත කියන එක ව්‍යාකූල තත්ත්වයට පත් වෙනකොට ඒ ව්‍යාකූල තත්ත්වයට පත් වෙන්නෙම ඒ ප්‍රශ්නේ එයාගේ කරගත්ත නිසා. අර ප්‍රශ්නෙමයි. තමන්ගේ නෙමෙයි කියන ප්‍රශ්න එනකොට තමන්ගේ ප්‍රශ්න යට ගියා වාගේ මෙයාට දෙන්න ඕනේ එයාගේ නෙමෙයි කියන ප්‍රශ්නය. දැන් රාගයක් එනවා. උන්ට බලා ගන්න. රාගයක් එනවා. කාගේද රාගේ? මගේ. සිත විකෘති වෙලා එක එක කල්පනා ඇවිල්ලා අනේ සීලියත් ඉවරයි දැන් ඊට උදේ සිල් ගන්නත් යන්න ඕනේ ආම්දුර ළඟට. මේ සීලේ රකින්නම් බෑපම් මේ කර්මයක් මේක නම් මේක පුදුමාකාර දේ ඔළුව අවුල් වෙනවා කියලා දැන් අපි සාංකාවෙන් කල්පනා කරලා කම්පා වෙලා වාඩි වෙලා ඉතින් කල්පනා කරන දුකයි. ඇයි මේක රක ගන්න බෑ? රාගයක් ආවා කාටද ආවේ? සිතට ආවා. සිත මගේද? නෑ. සිත මගේද? නෑ. එතකොට සිතට ආපු රාගය මට ආවා කියලා මම ඇයි ඒක ගත්තේ? ඒ නිසා තමයි ලෝයාගේ සිත විකෘති වුනේ. සිතට ලෝභයක් ආවා. ප්‍රශ්නයක් නැහැ. ලෝභය මගේද? මගේ නම් එයාගේ සිත විකෘති වෙනවා. ලෝභයක් ආවා. ඒක සිතේ ස්වභාවයක්. සිත ඇදිලා තින්නේ මොන වලින්ද? පළවෙනි ප්‍රශ්නේ ඒක කතා කරලා ඉන්න එපා. ගේ ආදලා තින ගල්වැලි සිමෙන්ති වලින්. ගේ ආදලා තින ගල්වැලි සිමෙන්ති වලින්. එතකොට මේ වැව හදලා තින්නේ මොන වලින්ද? දවහදලා තින්නේ මොනවලින්? මැට්ටෙන්. වැකන්ද මැට්ටෙන් හදලා තින්නේ. වැට්ටෙන් හදලා වතුර පුරවලා තින්නේ. වාහනේ හදලා තින්නේ මොනද? යකඩෙන්. නෑ හැම එකක්ම ඇදිච්ච ක්‍රමයක් තියෙනවනේ. සිත ඇදිලා තින්නේ මොනවද? ලෝභ, දේශ, මෝහ වලින්. මේ තුනෙන් තමයි සිත ඇදිලා තින්නේ. කවදාද මේ ලෝභ, දේශ, මෝහ මගේ කියන්නේ? එදාට සිතේ විවේකයෙන් ඉන්න බෑ. සිත විකෘති වෙලා සංසික්ත වෙනවා යා. විසිරලා යනවා. හැබැයි ඇදිලා තින්නේ ඒ තුනෙන්. හැබැයි ඒ තුන හැයාගේ නෙමෙයි කිව්වම යා පුදුමාකාර ඉදිරි විවේකයෙන් ඉන්නවා. රාතන් වහන්සේට කෙලස් තියනවද නැද්ද? තියෙනවා. රාගය අඳුරනවා. ලෝභය අඳුරනවා. ද්වේෂය අඳුරනවා. හැබැයි තුනම මගේ නෙමෙයි. මැණිකක් තියෙනවා. අනේ මේක අරන් ගිහලා මේක රකින්න පුදුම යුද්ධ උන්වහන්සේ පාඩු යනවා. කකුලෙන් දුන්නා පාරක් ඒ පැතර ගියා උන්වහන්සේ. භාග්‍යතුන් වහන්සේ වඩිනවා. හොඳ නෝට්ටු ටිකක් තියෙනවා. පර්ස් එකක්. අනන්ද සර්පෙක් ඉන්නවා පර්සෙමෙන් සර්පෙක්. භාග්‍යතුන් සර්පෙත් තමයි. ඇයි? ඒක ගත්තාම කෑ ගන්නවා. සර්පයා පෙනේ පුප්පගෙන පොළොට යන්න පොළොට යන්න පැණි කොමුඩු ලාබයිලු කිලෝ එක 20යිලු කෑ ගන්නවා සර්පයා පෙනේ පුප්පගෙන. ඉතින් ගිහලා පැණි කොමුඩු ටික කරේ තියන් එනකොට පැදුරක් 40යි පැදුරක් 40යි පැදුරු දෙකකුත් අරගෙන කිල්ල දාගන්න. පැදුරු දෙකක්. ආයි සර්පයා පෙනේ පුප්පගෙන කෑ ගන්නවා සර්මප්පණයිලු ගන්න සර්මප්පණ. ඒ දෙක අතර ඔළුවේ ගැට ගන්න. ඇයි? තියන්න තැනක් නැහැ. අම්මතනම බඩුවරම් පරණ කෝට් කාර්යය වගේ යනවා ගෙදර. මොකද කියවම අරු කෑ ගන්නවා. තවත් එනේ පුප්පගෙන කෑ ගන්නවා. සල්ලි කියන්නේ සර්පේ. සතපාක්වත් අතේ නැතුව පොළොට ගිය මනුස්සයා ඉස්සතින් ආපව එනයි. ඒ සර්පයා පෙනේ පුප්පන්නේ සර්පෙක් නෑ යාළඟ. සල්ලි ටිකක් අතේ තිබිලා නිකන් පුටි ටිකට යන්නක බලන්න. ඇතුළට ගියාම කෑ ගන්නවා. අර සර්පයා පෙනේ පුප්පගෙන පෙනේ අල්ලනවා අර චොකලට් එක ගන්න කියලා. තත්යි තියෙන ටග්ගල ගන්නවා. අරගෙන පොඩි ණයෙක් දෙනවා යාට. පොඩි ණයෙක්. ඉතින් බලනකොට මේ සෝයා මේක වටිනවා. තව පොඩි ණයෙක් දෙනවා යාට. ඕම ඕම ඉතින් ණයි අර ණයි ටික කෑ ගන්නවා. සල්ලි කෑ ගන්නවා. හැබැයි මේ සල්ලි කෑ ගන්න කතාව මිනිසුන්ට කිව්වා මිනිසුන්ට ඉතන ඒක මොකක්ද නැහැ ඒ කතාව. ඒක වීලුවක් නෑ. ඒක ඇත්ත. ඒ කෑ ගන්න එක අපට ඇහෙන්නේ නැහැ. සල්ලි කෑ ගන්නවා. දකින දකින හැමදේම ගන්න කියලා. මේ ලෝභ දේශ මෝහ වලින් මේ සිත නිර්මාණය වෙලා තියෙන්නේ කියලා මේ ලෝකේ කවුරුද දන්නේ? භාග්‍යතුන්සේ විතරුල් දන්නේ මේ කතාව. භාග්‍යතුන්සේ දේශනා කරන මහණෙනි යම් කිසි කෙනෙක් මේ ලෝභ දේශ මෝහ නිරෝධ කරොත් එයාට නැවත ඉපදීමක් නැහැ. එයා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. ඇයි එහෙම භාග්‍යතුන්සේ එහෙම ප්‍රකාශයක් කළේ? ඒක හැදිලා තින්නේ ඒකෙන්. මම කියන ඔබ වහන්සේට මේ කුටි ඔබ වහන්සේට ප්‍රශ්නයක්. ස්වාමීන් ආචාර්ය වහන්සේ මේක ඇතුළේ මට විවේකයෙන් ඉන්න බැයි මේක හරි ඉස්සර දෙයක් මට. ඇයි මේ කුටියේ සීට් ටික නඩත්තු කරන්න ඕනේ? මේකට උණු ගන්න ඕනේ, දොර නඩත්තු කරන්න ඕනේ, මේක මොප් කරන්න ඕනේ. ස්වාමීනි මේ වැසිකිළිය හොදලාම මට ආයස කාල ඉවර වේවාගේ මට මේක නඩත්තු කරන්න බෑ. එතකොට ආචාර්ය වහන්සේ මම දෙන උත්තරේ තමයි ගල් ටික, වැලි ටික, සිමෙන්ති ටික අස් කරන්න. අස් කරන්න. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඔබ වහන්සේ ගිහිල්ලා වැලි ටික අයින් කරනවා, ගල් ටික අයින් කරනවා, සිමෙන්ති ටික අයින් කරනවා, ඒකේ තියෙන මෙවලන් ටික, ලී ටික අයින් කරනවා. දැන් කුටියක් තියෙනවද? කුටියක් නැහැ. කුටි අස් කරන්න කිව්වද මම? නැහැ. ප්‍රශ්නෙට විසඳුමක් දුන්නද? නැහැ. කිව්වේ අර ගල් වැලි සිමෙන්ති ටික අයින් කරන්න. ඒක අයින් කරනකොට කුටිය නිකන් අයින් වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ තේරුම් ගත්තා මේ ලෝභ දේශ මෝහලින් ඇදිච්ච සිත නිරෝධ කරන්න එකම ක්‍රමය තමයි අර කුටි අස් කරන්න, කුටිය කඩන්න කියන්නේ නැතුව ගල්වැලි සිමෙන්ති අයින් කරනකොට කුටි අයින් වුණා වාගේ. අර ඇදිච්ච මූල ධර්මය ලෝභ දේශ මොහ ඒ ටික අයින් කළාම සිත නිකන් නිරෝධ වෙනවා. ඇයි? එයාට ලෝභ දේශ මොහ නැතුව මේ නාම රූප වල පවතින්න බෑ. මේ නාම රූප වල එයාට පැවැත්මක් නිර්මාණය වෙන්නේ නැහැ. හේතුව ලෝභ දේශ මොහ වලින් එයා ජීවත් වෙන්නේ. කෑම නැතුව අපිට ජීවත් වෙන්න බෑ වාගේ සිතට ලෞකික සිතට පුදුජන සිතට පැවැත්ම තුල ඉන්න සිතට ලෝභ දේශ මොහ නැතුව ජීවත් වෙන්න බෑ. පුළුවන් නම් කෙනෙක්ව ජීවත් කරවලා පෙන්නන්න. පැයක් ඉන්න කියන්න. පුදුජන කෙනෙකුට ලෝභ දේශ මොහ නැතුව පැයක් ඉන්න කියන්න. විනාඩියක් ඉන්න බෑ. බැරි වෙලාවත් ලෝභ දේශ මොහ නැතුව එයා විනාඩියක් ඉඳලා කියයි. විනාඩියක් හිටිය කොහොමද මං කිව්වේ මට ඉන්න පුළුවන් කියලා. එහෙනම් ඒ ඉඳලා තියෙන මොකටද? මට ඉන්න පුළුවන් කියන මාන්නය ඔප්පු කරන්න. ඒ මාන්නයත් අර කින කෙලෙසමේ තමයි. ලෝභයක් තමයි. ලෝකේ කාටවත් ඉන්න බෑ මට පුළුවන්. ඒ මාන්නයට යා ලෝභයි. ඒ ගෞරවයට ලෝභයි. ඒ ලෝභයෙන් තමයි ඒ ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ එතනත් ඒ ප්‍රශ්නේ තිබිලා. සංක්ෂිප්ත වෙච්ච සිතක්. ව්‍යාකූල වෙච්ච සිතක්. කැළඹිච්ච සිතක්. සංසුන් කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි ඒ කැළඹීමට හේතු වෙච්ච ප්‍රශ්න එකක්වත් එයාගේ නෙමෙයි. එයාගේ නෙමෙයි. ලෝකේ ගොඩාක් කට්ටිය තමන්ගේ කියලා ප්‍රශ්න හිතනවා. මගේ කරගන්න. ඒ මගේ කරගත්ත නිසාමුල සිත විකෘති වෙන්නේ. සිත හැදිලා තින්නේ කෙලෙස් වලින් නම්. ඒ සිත ගනුදෙනු කරන්නේ කෙලෙස් වලින් නම්. කෙලස් කියන එක සිතේ ස්වභාවය. රාතන් වහන්සේ කෙලස් වලට අයිතිවාසිකම් කියන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ඒ කෙලස් නිසා දුක් විඳින්නේ නැහැ. ඒ කෙලස් වලට බැරිලු රාතන් වහන්සේට පීඩනයක් දෙන්න. ඇයි අයිතිවාසිකම් කියන්නේ? පාරේ මිනිස්සු බීගෙන කෑ ගහගෙන යන කකුල් හතරෙන් යන්නේ මිනිස්සු. නිකන් මේ පැත්තට යනවා අර පැත්ත පාර පුරා විදිනවා. අපි වල්ලා hina වෙලා යනවා බලන්නකො මේ මිනිස්සු. කොච්චර හොඳට සක්මන් කරනවද බලන්න. ලස්සනට සක්මන් කරන මේ විදිහට ගියොත් හරි ලේසියට ඉතුරු ටික යන්න. බලන්න අපි hina වෙලා අපේ ප්‍රශ්න නෙමෙයි. අපේ තාත්තා යනවා කකුල් අතරේ. දැන් මේ ප්‍රශ්නේ මගේ. මොකද දන්න අපේ තාත්තේ තිර ඊට උදේ කලිසමක් අඳගෙන පාර යන්නේ කොහොමද දන්නේ? මේ මිනිස්සයා බීගෙන සරමැදියල වෙලා බලන්නකෝ තාත්තේ තිරනේ කොහොමද ගමක ජීවත් වෙන්නේ? කලබල වෙලා තාත්තට ගාලා ඒ ජීවිතෙත් එක කලකිරිලා සංසාරෙම එපා වෙලා එකක් වෙලා අපට ඇයි ඒ ප්‍රශ්නේ අපේ සිත ප්‍රශ්නය අනුන්ගේ කියලා දකින්න කවදද දක්ෂ වෙන්නේ? එදාට එක භවයක්වත් යට ඉදිරියට යන්න බැරිලු. ඒ හැම එකක්ම මගේ ප්‍රශ්නයක් කියලා එයා දකිනවනම් ඒ කියන්නේ කවදාවත් එයාව රාත් කරන්නත් බැරිලු. ඒක සරල සමීකරණයක්. සිත නිර්මාණය වෙලා තින්නේ කෙලෙස් වලින්. ඒ නිසා තමයි යා කෙලස් වලට එච්චර කැමති. නිරෝධයෙන් සිතක් නිර්මාණය කරන්න බෑ. ඇයි? නිරෝධය තුළ ඉපදීමක් නැහැ. පැවත්මක් නැහැ. පැවත්මක් නැතුව කොහොමද සිතක් පවත්වන්නේ? යමක් ඇදුවොත්, යමක් ඇදුනොත්, ඒ ඇදිච්ච දේ, හදපු දේ පවතිනවා. පවතින මොනවද ඕනේ? කාම ලෝකයේ කෙලස් ටික ඕනේ. ව්‍යාකූල සිතක් විවේක කරගන්න තින පළවෙනි මහදියර තමයි ඒ එන ප්‍රශ්නේ අයිති අපි අතාරිනවා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. පාර යනකොට දෙන්නේ ගා ගන්නවා. මගේ ප්‍රශ්නයක්ද? මම පාත්‍රය එල්ලලා ගාක එල්ලලා ගිල රණ්ඩුව බේරනවා. අනේ අනේ කිරියත්තේ මොකද ගා ගන්න එපා නිකන් ඉන්න. හාමුදුරුවෝ ඉතින් ඔබ වහන්සේ වඩින්නකො. නෑ නෑ කිරියත්තේ ගා ගන්න එපා. ඉතින් මම ඉතින් ඒ කාලේ ඉතින් ඔයගොල්ලෝත් එක්ක ඉතින් දන්නවනේ ඉතින් බොරුව නිකන් බොරු පස්ස කර ගන්න එපා ගා ගන්න එපා. සමාදාන කර. මාමේ ඉතින් පවුනේ කිරියත්තට නිකන් බොරුවට පැටලෙන්නේ කියලා සමාදාන කළා. හාමුදුරුවෝ කියන නිසා මම සමාවක් දෙනවා කියලා සත් කට්ටිය සමාදාන වුණා. ඇරිලා බලනකොට පාත්‍ර ඉලව් අරන් ගිහිල්ලා. දැන් දාහන ඉල්ලන්නේ කාගෙන්ද? අර ඕන් නැති එකක් නෙමෙයි කරන්න ගියේ. ඕන් නැති වැඩක් මේ කරන්න ගියේ. ඒ කට්ටියගේ රණ්ඩුව නැවතුවා කොමර සමාදාන කළා. දැන් වතුර බිල බඩගින්න ඉන්නවා පවෙන්ද වෙනකයි පාත්‍රය අරන් ගිහිල්ලා ඉලව්. ඒක තමන්ගේ වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ දුකක් තමන්ට දැනුනේ. ඒ කට්ටිය ගාගන්නේ ඒ කට්ටියගේ ප්‍රශ්නයක් නම් ඒ කට්ටියට හිතෙනවා නම් ගාගත්තොත් ප්‍රශ්නේ විසඳෙයි කියලා. එහෙනම් ඒක තමයි උත්තරේ. ඒ කට්ටියට විශ්වාසයි නා ආත්ම විශ්වාසයක් තියෙනවා ගාගෙන ඔළු පලා ගත්තොත් ප්‍රශ්නේ විසඳෙනවා කියලා. එහෙනම් ප්‍රශ්නේ විසඳගත්තද? ඔළුව පලනනම් ප්‍රශ්නේ විසඳෙනවනේ. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. ගාගත්තත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා කියනවා නම් අපි උත්තරයක් දුන්නට කමක් නැහැ. ඒ කටට තේරෙනවනේ මේක කරලා දබර වුණාම ප්‍රශ්නේ විසඳෙනවා කියලා. එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒ ප්‍රශ්නේ අනුන්ගේ කියලා දකින්නේ නැහැ. ඒ ප්‍රශ්නේ අපේ කරගන්න. ඒ නිසාලු ගොඩාක් මේ සිත ව්‍යාකූල වෙන්නේ. කුටියක් ඇතුලේ ඉන්න තාපසයා අනනේ මේක කිසිම පිළිවෙලක් නැහැ මේ රෙදි ටික ඉතින් ඕදන්න ඕනේ මේක අකුලන්න ඕනේ හැඳාත් කරලත් නැහැනේ බලන්න අම්මතනම කොළ කැලි මේවා ඉතින් හරි සංකීර්ණයි මේක අවිවේකයි ඇයි ඒ ඔක්කොම එයාගේ ප්‍රශ්න කියලා ඉතාලින් ඉන්නවා හැබැයි ඒක හැතුලේ ගෙම්බෙක් ඉන්න චූන් එකේ නේදෝ ඌට ඒ ප්‍රශ්න එකක්වත් නැහැ ගිහිල්ලා බලන්න ඉමින්සරේ ගෙම්බට ගානක්වත් නැහැ ඔය මිනිස්සු ඇස්තරලා බලනවා මොකද දන්න ආන්දරු මාදියා බලන්නේ ඉතින් මං ආන්දරන් කන්න බොණ්ඩිල්ලුවේ නැහැනේ පාඩ වැඩ බලා ගන්න ඉපදලා ඌ ආයි නිදි ආන්දරු බලන මු මාව ගණන් ගන්නනේ මං උපසම්පදා වල වත්ුණයි මට ඌ මාව ගණන් ගන්නනේ ගෙම්බා ගෙම්බෙක්වත් මාව ගණන් ගන්න ආන්දරන්ට හරි දුකයි තවත් දුකක් ඒක මේ වගේ ඉන්න ආන්දරු ගොල්ලෝ ඇයි ඒගොල්ලෝ අර කලබල වෙච්ච මේසය අපිලි වලට තියෙන හැඳ ඒක ඇතුලේ තියෙන අනවශ්‍ය බඩමුට්ටු මේක තුලින් අවිවේක වෙනවා ඒක තමන්ගේ ප්‍රශ්නයක් නෑ. ඒ කොළ කැලි උඩ පෙරලා දී ආන්දරු. හොඳට සැතපීලා ඉන්න ප්‍රශ්නයක් නෑ. ආන්දරුනේ අර මේ අර ප්ලෑන් එක කොයි දන්නා ඉමේන්සර කකුල ඔස්සේ යට තිනවා කියලා කියනවා. ආන්දරු සාමනේර සාදී ආ පොඩක් ගන්නක පිට යස්සේ තිනවා. ඒකත් ඒ අරන් යනවා. ප්‍රශ්නයක් නෑ. ඒක උඩම ඉන්නවා සැතපීලා. නිවෙන කෙනාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකේ පවතින කෙනාටලු ඒක ප්‍රශ්නේ. ටයිල් කරන්න ඕනේ කොළ ටිකට වෙනම කබට් ඕනේ ඒ බෝතල් වලට වෙනම කබට් ඕනේ පාත්‍රය ඉල්ලන්න වෙනම බ්‍රැකට් එකක් ඕනේ පොට්ට මෙට්ට හරියට තියෙන්න ඕනේ පාපිස්සා තියෙන්න ඕනේ ඇඟලඟ කකුල් පියදාන්න net එක ලස්සනට අකුලලා තියෙන්න ඕනේ ඒක හොතන ක්‍රමයක් තියෙන ඒ ක්‍රමයට හොතන්න ඕනේ නැත්නම් ඒක හරියන්නේ නැහැ මොප් කරලා තියෙන්න ඕනේ එක දූවිල්ලක්වත් තියෙන්න බෑ එයා කවුද පැවත්මට යන කෙනා නොපැවත්මට යන කෙනාට ඒකක්වත් ප්‍රශ්න නැහැ ලැබිච්ච දේ වළඳලා වෙන දේ බලන් ඉන්නවා වෙන දේ බලන් ඉන්නේ ඇයි වෙන දේ බලන් ඉන්නේ කරන්න දෙයක් නැති නිසා මේ ලෝකේ කරන්න කිසිම දෙයක් නැහැ හැමදේම වෙනවා ඒ වෙන දේ බලන් ඉන්නවා සිත ව්‍යාකූල සිතක් සංසුන් කරන්නේ මෙන්න මේ ආකාරයට මේක දෙවනි පියවර ඒ තියෙන දෙයට හැඩගැහෙනවා ඒ තියෙන දේ තුල සංසිඳෙනවා ඒ තියෙන දේ තුලින් සිත සනස ගන්න මේක දෙවනි ක්‍රමය. තමන්ගේ නෙමෙයි මේ ප්‍රශ්නය මේක තමන්ට අයිති නෑ කියලා අයිති අත්හැරියාම ඒ ව්‍යාකූල සිත සංසිඳෙනවා පළවෙනි ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි ධර්මානුකූලව සිතට හිතන්න පුරුදු කරන එක. ධර්මානුකූල. එළියට ඇවිල්ලා බලනකොට කොළ කැලේ අමතන වැටලා අපිරිසිදුයි. මිදුල අපිරිසිදුයි. ඒක කලාවක් වශයෙන් දකිනවා. බලන්න මේ කොළ කැලේ ලස්සනට වැටිලා නියමෙට මේක ලස්සන පින්තූරයක් ඒක. ඒ දර්ශනය ලස්සනයි. දැන් ඒක අවලක්ෂණයි මේක ටිකක් අපිලිවෙලයි කියලා දැක්කාම දැන් හිතල් ඔයනවා අතු ගානවා ඒවා පුච්චනවා ඒවා අස්කරනවා විල්බර කොහේනවා ඒවා පටවගෙන යන්න හදනවා ප්‍රශ්න ගොඩයි. ඒක ධර්මානුකූලව දකිනවා. මේ පරිසරය තුල හැම තැනම මේ විදිහට කොළ වැටලා තියෙනවා. මේ ස්ථානය මගේ කියලා මං හිතන නිසා මේ කතු ගාගෙන නඩත්තු කරනවා. හැබැයි මුළු රස්තිතේම අක්කර 4000 මං අතු ගානවද නැහැ. ඇයි මගේ නෙමෙයිනේ. ඒතර ඒ වැටෙන කොළ වලට මට ප්‍රශ්නෙකුත් නැහැනේ. ඇයි මෙතන ප්‍රශ්නේ? මේක මගේනේ. මේක මෙහෙම තියෙන්න ඕනේ. ඕන් නඩත්තුව. පැවත්ම තුල ඉන්නේ පේතාපසයා. ඒක ධර්මානුකූලව දකිනවා. ඒ ධර්මානුකූලව දකින්න කවදදී සිතට පුරුදු කරන්නේ එයාගේ සිත ක්‍රමානුකූල විවේකයටපත් වෙනවා මේ ක්‍රම තමයි සාමාන්‍යයෙන් සිතක් නිවෙන්න එම නැත්තම් විවේකයටපත් කරන්න තියෙන ක්‍රම අතරවෙනි ක්‍රමේ තමයි චිත්තානුපස්සනා ක්‍රම මේ හැම එකක්ම සිත විසින් අඳුර ගන්නවා සිත විසින් මේක නිරෝධ කරනවා අවශ්‍ය නම් එයා තියා ගන්නවා අනවශ්‍ය නම් අමතක කරනවා මේ හැම එකක්ම සිතේ ක්‍රියාවලිය. ඒ සිතේ ක්‍රියාවලිය 100ෙන් දකින්න 100 ප්‍රතිශතයේ වැඩි වෙන්න සිත සංසුන් වෙනවා. 100 අඩු වෙන්න සිත විසිරෙනවා. ඒක තමයි සිතේ ස්වභාවය. කෙලෙස් වල තියෙන එකම ක්‍රියාකාරීත්වය තමයි අවිද්‍යාවේදී විසිරෙනවා, විද්‍යාවේදී අකිලෙනවා. මේක තමයි අර සියාඩෝ ලොකු ස්වාමීන් වහන්සේ හොයාගත්ත ක්‍රමය, පිම්බීම ඇකිලීම. 100ෙන් බැලුවාම හැකිලෙනවා, 80ෙන් හිටියාම විසිරෙනවා. ඒ විසිරෙන්නේ මොනවද කියලා තමන්ට හොයන්නවත් බෑ. සිතේ ස්වභාවයක් මේක. තරාව 100ෙන් දැක්කාම තරාව ඇකිලෙනවා. ලෝභයක් තමන්ට ආවා, මේක ලස්සනයි මේක ගන්න හිතුණායි කියලා 100ෙන් දැක්කාම ලෝභය ඇකිලෙනවා. රාගයක් බලන්නකො අර ගෑන ළම අර පින්ඩ පාතේ දීපු ළමනේ බලන රෑ 8ට ආවනේ, කල්පනාවට ආවනේ, තාම නිින්දගෙන කල්පනා මතකෙට එනවනේ. ඒක 100ෙන් දකින දැක්ක ගම ඒක ඇකිලෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකපාරට මතවන අර මනුස්සයා ඒ කාලේ මට අරියට කරදර කරානේ, ඉඩම කොමරේ මනුස්සයා ගත්තනේ මගේ තරාවක් වෙන. ආ තරාව දැක්කා. ද්වේෂය අඳුරගත්තා. වෛරය අඳුරගත්තා. අඳුනගත්ත ගම අර ද්වේෂය එහෙම ඇකිලෙනවා. එයට ක්‍රියාත්මක වෙන්න බෑ. මේ විදිහට සිතේ ක්‍රියාවලිය, සිත නිර්මාණය වෙලා තියෙන කෙලෙස් වලින්, ඒ කෙලෙස් වලින්මයි පවතින්නේ. ඒ පවතින කෙලෙස් ටික අඳුනාගත්තාම එයා විවේකයටපත් වෙනවා. යම් කිසි එකක් ඇදිච්ච ක්‍රමයටමයි ඒක අයින් කරන්නත් ඕනේ. එහෙම නැත්නම් අයින් කරන්න පුළුවන් හරි අමාරුයි. දැන් අපට වාහනයක් ගෙනල්ලා දුන්නාම අපි කුළු ගෙඩියෙන් ගාලා වාහනේ පොඩි කරන්න හදනවා. මාස 6ක් විතර කුළු ගෙඩියෙන් ගානයි චැසිය සම්පූර්ණ යකඩ කුට්ටියක්නේ. තලන්න මුළු ඇඟම කකියනවා. ඒක තැලෙන්නේ නැහැ. ඒකට තියෙනවලු අංක 6 ඉඳලා 30 වෙනකම් මේ යතුරු සෙට් එකක්. අර ලස්සන මේ කාපට් එකක් වාගේ ඇතුළේ යතුරු සෙට් එකක් තියෙන. ඒක රෝල් කරලා හොතලා තියාගෙන ඉන්නවා. ඒ ගිල්ල මැකැනික් මාත්යෙන් ගිල්ල යතුරු සෙට් එක අරන් එනවා. ප්ලේන් ටිය බිල ඉමින්සරේ අනේ අනේ ගලවනවා. ඒක අයි කරපු ක්‍රමයක් තියෙනවානේ. ඒ විදිහටම ගලවාම අක්කරයක් විතර යකඩ. ඔක්කොම කැලේවල තියෙන හැඟට කිසිම අමාරුවක් නැහැ. ඇයි? ඒක අයි කරපු ක්‍රමයක් තියෙනවා. ඒ අයි කරපු ක්‍රමයටලු ඒක දිගාරින්න ඕනේ. ඊට පස්සේ මොකද්ද? යකඩ වෙන්දේසියක් තියෙනවා. එතන වාන කතාවක් නැහැ. අපි කියනවා මේක මේ ලස්ස විස්සක වාහනයක්. කවුරුත් එක පිළිගන්නේ. ඒක කරන මොන විකාර මේ යකඩ කුට්ටිය මොකද මේ යකඩ කොට කොයිද වාහනේ? ඇත්තට මේක වාහනයක් අපි දන්නවා. හැබැයි මේක මිනිස්සු පිළිගන්නේ නැහැ. රාතේකු තේමලු. මිනිසුන්ට පේනවල එක්කෙනෙක් ඉන්නවයි කියලා. හැබැයි බුදුහාමුදුර කියන්නේ මේ එක්කෙනෙක් නැහැ. රාතේ තුල පුද්ගලික සත්‍යයක් නැහැ. මේ එක්කෙනෙක් නැහැ. අපි දන්නවා මේ වාහනේ අපිනේ ගැලෙන්නේ. අපි දන්න මෙතන වාහනයක් තියෙනවා කියලා මිනිස්සු පිළිගන්නේ නැහැ. අමතර කොටස් ටිකක් තියෙන යකඩ ගොඩක් තියෙන මෙතන. හැබැයි එකතු කරොත් අර වාහනේ ඇදෙන බවත් අපි දන්නවා. එහෙනම් මේ සිත ලෝභ දේශ මොහ රාග වෛර කියන මේ කෙලෙස් වලින් නිර්මාණය වුණා නම් ඒ සිත නැවත නිරෝධ කරන්නත් ඕනේ. අර කෙලෙස් ටිකම නිරෝධ කරලමයි. වෙන ක්‍රමයක් නැහැ. ඇති වුණේ යමකින්ද නැති වෙන්නේත් ඒකෙන්ම තමයි. ඒ නිසා කෙලෙස් නිරෝධ කිරීමෙන් මිසක් නිරෝධ සමාපත්තිය ලෝකේ කිසිම කෙනෙකුට අදන්න බෑ. කෙලෙස් නිරෝධ කරන්නේ නැතුව කෙලෙස් නඩත්තු කරගෙන තබාගෙන ආරක්ෂා කරගෙන නිරෝධයට පත් වෙන ක්‍රමයක් බුදුහුරු දන්නෙත් නෑ. අපි දන්නෙත් නෑ. එහෙම ක්‍රමයක් නෑ ලෝකේ. තියෙනවා නම් කවුරු හරි කියනවා නම් සමහරට වෙන්න පුළුවන්. හැබැයි මේකක් අපි දන්නේ නෑ. සිත නිර්මාණය වෙලා තියෙන නිරෝධයෙන් නම් නිරෝධයෙන් තමයි ඒක නැති කරන්න ඕනේ. සිත නිර්මාණය වෙලා තියෙන පැවැත්මෙන් නම් නොපවත්මෙන් තමයි ඒක නිරෝධ කරන්න ඕනේ. සිත නිර්මාණය වෙලා තියෙන කෙලෙස් නම් ඒ කෙලෙස් ටික නිරෝධ කරලා අයින් කරලම තමයි ඒක නිරෝධ කරන්නත් ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. සිත විවේක කරන ක්‍රම 4. තාපසයා මේ ක්‍රම පුරුදු කරනවා. වාඩි වෙලා ඒ කාය අනුපස්සනාවෙන්, වේදනා අනුපස්සනාවෙන්, ධම්මා අනුපස්සනාවෙන්, චිත්ත අනුපස්සනාවෙන් මේ කියන ක්‍රමවලින් අර එන ප්‍රශ්න ඔක්කොම ටික විසඳනවා. එයා විසඳන්න එයා ගොඩාක් විවේකයි. බොහොම ආන්සි වෙලා ඉති විවේකයෙන් බලන්න. පෙසරක බැලුවම හැමදාම තාපසය ලෝ පෙසර. වෛද්‍යවරු නම් ටිකට් කපන්නේ එයා වරංගිල ICU එකේ තියාගන්නවා. එහෙම නැත්නම් වාට්ටුවේ තියාගෙන එයා ගැට ගාලා තියාගෙන යන්න දෙන්නේ නැහැ. ඒක බේත් දෙනයි. හැමදාම ලෝ පෙසර. අදවත ඉතින් ගෑනවද නැද්ද කියලා හොයන්නත් බෑ. ඉතින් ඒ තරම් විවේකයෙන් ඉන්නවා එයා වාඩි වෙලා. ඇයි එයාට එහෙම ප්‍රශ්නයක් නැහැ ලෝකේ. මේ පුරුදු කරන්න. සිත විවේකයටපත් කරන්න. කය වාගේ සිතත් විවේක විය යුතුයි. ගොඩාක් තපස්වරුන්ගේ සිත් අවිවේකයි. ඒ අවිවේක නිසාම උන්වහන්සේලාගේ ජීවිතය හරි සංකීර්ණයි. සිත විවේක කරන්න ඕනේ. ඒක තමයි මාර්ගය.